තෘතිය පරිච්ඡේදය පළවෙනි පාඩම. දැන් ඔබ චිත්ත චෛතසිකයන් දන්නේහිය. චිත්ත චෛතසිකයන් පිළිබඳව ඔබගේ දැනුම සම්පූර්ණ වීමට ඒවා ඇතිවන සැටි, එනම් චිත්ත වීති උගත යුතුය. ඒවා උගත හැකි වීමට පළමු කොට චිත්ත චෛතසිකයන්ගේ වේදනාදී විභාගත් උගත යුතුය. එබැවින් මෙතැන් පටන් වේදනා හේතු, කෘත්‍ය, ద్వාර, ආරම්මන වස්තුන්ගේ වශයෙන් චිත්ත විභාගය දක්වනු ලැබේ. වේදනා සංග්‍රහය. සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, උපේක්ෂා වේදනාවයයි වේදනා තුනකි. සුඛ වේදනාව, දුක්ඛ වේදනාවය, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ෂා වේදනාවයයි තවත් ක්‍රමයකින් වේදනා පසකි. මෙහි වේදනා යැයි කියනුයේ දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වූ වේදනා චෛතසිකයය. එය තථාගතයන් වහන්සේ විසින් නොඑක් තැන්වල අනේකාකාරයෙන් විභාග කොට දක්වා වදාරා තිබේ. වේදනාවේ යනු අරමුණු රසය විඳීමය. මිහිරක් වශයෙන්ද අරමුණු රසය විඳිනු ලැබේ. අමිහිරක් වශයෙන්ද අරමුණු රසය විඳිනු ලැබේ. මධ්‍යස්ථ වශයෙන්ද අරමුණු රසය විඳිනු ලැබේ. මේ තුන් ආකාරය හැර අරමුණු රස විඳීමේ තවත් ආකාර නැත. එබැවින් වේදනාව අරමුණු රසයේ විඳීම අනුව තුන් ආකාර වේ. මෙහි පස් ආකාරයකින් වේදනාව දක්වා ඇත්තේ ඉන්ද්‍රිය දේශනාව අනුවය. ඉන්ද්‍රිය දේශනාවෙහි කායික සුඛ වේදනාව සුඛීන්ද්‍රියයයිද, මානසික සුඛ වේදනාව සෝමනස්සීන්ද්‍රියයයිද, කායික දුක්ඛ වේදනාව දුක්ඛීන්ද්‍රියයයිද, මානසික දුක්ඛ වේදනාව දෝමනස්ස ඉන්ද්‍රියයයිද, උපේක්ෂා වේදනාව උපේක්ඛින්ද්‍රියයයිද වදාරා තිබේ. ඒ ඒ වේදනාවලින් යුක්ත වන සිත් චිත්ත පරිච්ඡේදයේ දක්වන පරිදි පහසුවෙන්ම සොයාගත හැකිය. සුඛ සහගත සිත් ඇත්තේ අහේතුක කුසල විපාක කාය විඥානය පමණකි. දුක්ඛ සහගත සිත් ඇත්තේ අහේතුක අකුසල විපාක කාය විඥානය පමණකි. ලෝභ මූල සෝමනස්ස සහගත සිත් සතරය. අහේතුක කුසල විපාක සෝමනස්ස සහගත සන්තිර්ණය, හසිත උත්පාදය, කාමාවචර සෝබන සෝමනස්ස සහගත සිත් 12ය, ප්‍රථම ධ්‍යාන සිත් 11ය, ද්විතීය ධ්‍යාන සිත් 11ය, තෘතිය ධ්‍යාන සිත් 11ය, චතුර්ථ ධ්‍යාන සිත් 11ය යන මේ සිත් 62 සෝමනස්ස සහගත චිත්තයෝය. ද්වේෂ මූලික සිත් 2 දෝමනස්ස සහගත සිත්ය. අකුසලයේ සයක්ද, අහේතුකයේ තුදුසක්ද, කාමශෝභනයේ 12ක්ද, රූපාවචරයේ 3ක්ද, අරූපාවචරයේ 12ක්ද, ලෝකෝත්තරයේ 8ක්ද වීමෙන් උපේක්ෂා සහගත සිත් 55ක් වේ. ප්‍රශ්න 1. වේදනාව තුන් ආකාර වන්නේ කුමක් අනුවද? 2. වේදනාව පස් ආකාර වන්නේ කුමක් අනුවද? 3. සෝමනස්ස සහගත සිත් කොතෙක්ද? 4. උපේක්ෂා සහගත සිත් කොතෙක්ද? දෙවන පාඩම හේතු සංග්‍රහය. ලෝභ, දෝෂය, මෝහය, අලෝභය, අදෝෂය, අමෝහය යයි හේතු සයිකි. එහි ලෝභ, දෝෂ, මෝහ යන තුන අකුසල සිත් චෛතසික තුනකි. අලෝභ, අදෝෂ දෙක ශෝභන සාධාරණ චෛතසික දෙකකි. අමෝහය යනු ප්‍රඥා චෛතසිකයය. ගින්න නිසා දුම ඇතිවන්නාක් මෙන් යම් යම් දේ ඇතිවීමට කරුණුවන දේවලට ලෝකයේහි හේතු යන නම විවහාර කරනු ලැබේ. මේ අභිධර්මයේහි ලෝබාදී ධර්ම සයට හේතු යන නාමය විවහාර කරන්නේ ඒවා යම් කිසිවක් ඇතිවීමට කරුණුවීම නිසා නොවේ. ගස්වලට ඇද වැටෙන්නේ නැතිව පොළොවෙහි පිහිටා සිටීමට මුල් උපකාර වන්නාක් මෙන් චිත්ත චෛතසිකයන් හට අරමුණෙහි පිහිටා සිටීමට ලෝබාදී සය උපකාර වේ. ලෝභය ලෝභනීය ආරම්මණයෙහි තදින් කාවැදේ. එය හා සම්ප්‍රයුක්ත වන සිත හා චෛතසික ලෝභය නිසා ඒ අරමුණෙහි නොසැලී පිහිටයි. ද්වේෂය ආරම්මණයෙහි තදින් කාවැදේ. එය හා සම්ප්‍රයුක්ත වන චිත්ත චෛතසිකයත් එහි උපකාරයෙන් අරමුණෙහි නොසැලී පිහිටයි. මෝහාදිය නිසාද එසේම සම්ප්‍රයුක්ත චිත්ත චෛතසික අරමුණෙහි නොසලී පිහිටයි. මේ ධර්මයෙහි ලෝබාදියට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ සම්ප්‍රයුක්ත චිත්ත චෛතසිකයන් හට අරමුණෙහි නොසලී සිටීමට උපකාරක ධර්මයක් වන නිසාය. සම්ප්‍රයුක්ත ධර්මයන් හට අරමුණෙහි නොසලී සිටීමට උපකාරවන ධර්මයෝ හේතු නම් වෙති. හේතු ජාති සතරක් ඇත්තේය. මේවාට කියන්නේ මූල හේතු කියාය. අභිධර්මයේහි සෑම තැනම පරමාර්ථ ධර්මයන්ගේ අහේතුක සහේතුක භාවය කියන්නේ මේ මූල හේතුන් ඇති නැති බව සඳහාය. චිත්ත පරිච්ඡේදයේ අහේතුක නාමයෙන් කියවුණු සිත් 18 මූල හේතුන් නැති බැවින් අහේතුක සිත්‍ය. ඉතිරි සිත් 71 හේතු සහිත බැවින් සහේතුක සිත්‍ය. ලෝභ දෝස මෝහ යන තුන අකුසල හේතුය. එක සිතක ලැබෙන්නේ ඒ වායින් එකක් හෝ දෙකකි. එබැවින් ඒක හේතුක ද්වි හේතුක අකුසල මිස ත්‍රි හේතුක අකුසල් නැත. අලෝභාදී හේතු තුන කුසල හේතුද වේ. කුසලා කුසල නොවන එනම් අව්‍යාකෘත හේතුද වේ. සමහර සිතක අලෝභාදී හේතු තුනම ලැබේ. සමහර සිතක අමෝහ හේතුව හැර ඉතිරි දෙක ලැබේ. අලෝභාදීන්ගෙන් එකක් පමණක් ලැබෙන සිතක් නැත. මෝහ මූල සිද්දක මෝහ නැමැති එකම හේතුවක් ඇති බැවින් ඒක හේතුක සිත්‍ය. ඉතිරි අකුසල් සිද්දසය ඥාන විප්‍රයුක්ත කාමාවචර සෝබන සිද්දොල සේ යන දෙවිස්ස ද්වි හේතුක සිත්‍ය. ඉතිරි සිත් 47 ත්‍රි හේතුක සිත්‍ය. ප්‍රශ්න 1. ලෝභාදීන්ට හේතු යන නාමයේ විවහාර කරන්නේ කුමක් නිසාද? 2. අමෝහය කියනුවේ කුමකටද? 3. ද්වි හේතුක සිත්වල ඇති හේතු කවරහුද? 4. ත්‍රි හේතුක සිත්වල ඇති හේතු කවරහුද? 3. පාඩම. කෘත්‍ය සංග්‍රහය. 1. කොටස. චිත්ත පරිච්ඡේදයේහි දැක්වූ සිත් සත්වයන් තුළ ඇතිවන්නේ යම්කිසි ක්‍රමයක් අනුව නොයේ කෘත්‍යයන් සිදු කරමිනි. ඒ ඒ කරුණ අනුව සත්වයන් තුළ ඇතිවන්නා වූ සිත්වලට චිත්ත වීති යන නාමය විවහාර කරනු ලැබේ. චිත්ත වීති දැක්වීමේදී අකුසල සිතය, ලෝභ මූල සිතය, ද්වේෂ මූල සිතය යනාදීන් චිත්ත පරිච්ඡේදයේදී සිත්වලට විවහාර කරනම් නොකියනු ලැබේ. වීති දැක්වීමේදී සිත් හඳුන්වන්නේ ඒ ඒ සිත්වලින් සිදු කරන කෘත්‍ය අනුව ඒ ඒ සිත්වලට ලැබෙන නම්වලිනි. එබැවින් චිත්ත වීති කාණ්ඩයේ උගත හැකිවීමට මේ කෘත්‍ය සංග්‍රහය හොඳින් ප්‍රගුණ වී තිබිය යුතුය. ප්‍රතිසන්ධි කෘත්‍යය, භවාංග කෘත්‍යය, ආවර්ජන කෘත්‍යය, දර්ශන කෘත්‍ය, ශ්‍රවණ කෘත්‍යය, ආග්‍රහණ කෘත්‍යය, ආස්වාදන කෘත්‍ය, ස්පර්ශ කෘත්‍ය, සම්පත්‍රෝෂණ කෘත්‍ය, සන්තිරණ කෘත්‍ය, ව්‍යවස්ථාපන කෘත්‍ය, ජවන කෘත්‍ය, තදා ලම්බන කෘත්‍ය, චුති කෘත්‍ය කියා සිත්වලින් සිදු කරන කෘත්‍ය 14කි. මේ කෘත්‍ය 14ෙන් එක් කෘත්‍යයක්වත් සිදු නොකරන සිතක් නැත. ඇතැම් සිතකින් කෘත්‍ය 2 3 4 5 බැගින්ද සිදු කරනු ලැබේ. මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කිරීම ප්‍රතිසන්ධි කෘත්‍යය. අභිනව භවයේහි උපන් පසු සිත් පරම්පරාව සිඳී යන්නට නොදී පැවැත්වීම භවාංග කෘත්‍යය. චිත්ත වීතියක් ඇතිවන පරිදි යම්කිසි අරමුණකට චිත්ත පරම්පරාව යොමු කිරීම, හැරවීම ආවර්ජන කෘත්‍යය. රූප දැකීම හෙවත් දැන ගැනීම දර්ශන කෘත්‍යය. ශබ්ද ඇසීම හෙවත් දැන ගැනීම ශ්‍රවණ කෘත්‍යය. සුගඳ දුගඳ ආග්‍රහණය කිරීම හෙවත් දැන ගැනීම ආග්‍රහණ කෘත්‍යය. ආහාර ආදීෙහි රසය ආස්වාදනය කිරීම හෙවත් දැන ගැනීම ආස්වාදන කෘත්‍යය. ශාරීරික සැපනදී දැන ගැනීම ස්පර්ශ කෘත්‍යය. චක්ෂු විඤ්ඤාණයෙන් ගත රූප ආදී අරමුණු පිළිගැනීම සම්ත්‍රෝෂණ කෘත්‍යය. සම්ත්‍රෝෂණයෙන් පිළිගත් රූප ආදී අරමුණු විමසීම සන්තිරණ කෘත්‍යය. විමසූ අරමුණේ තතු විනිශ්චය කිරීම ව්‍යවස්ථාපන කෘත්‍යය. අරමුණ දැන ගැනීම පිළිබඳ වූ දීම් ගැනීම ආදී ක්‍රියා පිළිබඳ වූද අධික චිත්ත වේගය ජවන කෘත්‍යය. ජවයෙන් ගත් අරමුණ ගැනීම තදා ලම්බන කෘත්‍යය. භවය කෙලවර කිරීම භවයෙන් පහවීම චුති කෘත්‍යය. සිත්වලින් කරන මේ කෘත්‍යයන් පිළිබඳව දැනට ඔබට නියම අවබෝධයක් ඇති කරගත නොහැකිය. ඒවා ගැන නියම වැටහීමක් ඇතිවන්නේ චිත්ත වීති ඉගෙනීමේදීය. දැන් ඔබ විසින් කළ යුත්තේ කෘත්‍යයන් හා ඒවා සිදු කරන සිත් හොඳින් මතක තබා ගැනීමය. එසේ නොකළහොත් වීති කාණ්ඩය ඉගෙනීම අපහසු වනු ඇත. එක් භවයකදී එක් පුද්ගලයෙකුට ප්‍රතිසන්ධි සිත් ඇතිවන්නේ එකකි. චුති සිද්ධ එකකි. සත්වයන්ට බහුලව ඇතිවන්නේ භවාංග සිත්‍ය. එහෙත් ඒවායේ ඇතිවීම නොදැනේ. සිත්වල ප්‍රධාන කොටස ජවන් සිත්‍ය. භවාංග සිත් අරුණහම සත්වේකු තුල වඩා උපදින්නේ ජවන සිත්‍ය. අරමුණ හොඳට දැනගන්නේත් ක්‍රියා සිදු කරන්නේත් පින් පවුවන්නේත් ජවන සිතේය. තුන්වන පාඩම දෙවන කොටස. උපේක්ෂා සහගත සන්තිර්ණ දෙකය මහා විපාක 8ය මහත්ගත විපාක 9ය යන මේ සිත් 19ය ප්‍රතිසන්දි භවාංග චුති යන කෘත්‍ය තුන සිදු කරන සිත්‍ය. ඒ එක් එක් සිතකින් කෘත්‍ය තුනම සිදු කරන නමුත් එක්වරකදී සිදු කරන්නේ එක් කෘත්‍යයක් පමණකි. පංචද්වාරා වර්ජනය මනෝද්වාරා වර්ජනය යන සිත් දෙක ආවර්ජන කෘත්‍ය සිදු කරන සිත්‍ය. චක්ෂු විඤ්ඤාණ දෙකින් දර්ශන කෘත්‍යද, ශෝත විඤ්ඤාණ දෙකින් ශ්‍රවණ කෘත්‍යද, ගාන විඤ්ඤාණ දෙකින් ආග්‍රහණ කෘත්‍යද, ජීවහා විඤ්ඤාණ දෙකින් ආස්වාදන කෘත්‍යද, කාය විඤ්ඤාණ දෙකින් ස්පර්ශ කෘත්‍යද, සම්පටිච්ඡන සිද්දකින් සම්පටිච්ඡන කෘත්‍යද සිදු කරනු ලැබේ. සන්තිර්ණ සිත් තුනෙන් සන්තිර්ණ කෘත්‍ය සිදු කරනු ලැබේ. මනෝද්වාරාවර්ජන චිත්තයෙන් ව්‍යවස්ථාපන කෘත්‍යද සිදු කරනු ලැබේ. අකුසල සිත් 12, හසිතෝත්පාද සිතය, මහා කුසල් සිත් 8, මහා ක්‍රියා 8, මහත්ගත කුසල් 9, මහත්ගත ක්‍රියා 9, ලෝකෝත්තර සිත් 8 යන මේ සිත් 55 ජවන චිත්තයෝය. මහා විපාක 8, සන්තිර්ණ 3 යන මේ 11 තදාලම්බන කෘත්‍ය ඇති සිත්ය. උපේක්ෂා සහගත සන්තිර්ණ 2, ප්‍රතිසන්දි, භවාංග, චුති, සන්තිර්ණ, තදාරම්මණ යන පස් කිසම සිදු කරන සිතය. මහා විපාක 8, ප්‍රතිසන්දි, භවාංග, චුති, තදාරම්මණ යන සිව් කිසම සිදු කරන සිත්‍ය. මහක්කත විපාක 9, ප්‍රතිසන්දි, භවාංග, චුති වශයෙන් කෘත්‍ය තුනක් සිදු කරන සිත්‍ය. සෝමනස්ස සන්තිර්ණයෙන් සන්තිර්ණ, තදාරම්මණ යන දෙකිස සිදු කරනු ලැබේ. මනෝද්වාරා වර්ජනයෙන් විවස්ථාපන ආවර්ජන දෙකිස සිදු කරනු ලැබේ. ජවන්සිත් 55, පංචද්වාරා වර්ජනය, සම්පටිච්චන 2, දෙපනස් විඥාන දශකය යන සිත් 68 එක්කිසක් පමණක් කරන සිත්‍ය. කෘත්‍ය 2-3 සිදු කරන සිත් වලින් එකවරකට සිදු කරන්නේ එක් කෘත්‍යක්ම බව දත යුතුය. ප්‍රශ්න 1. කෘත්‍ය සංග්‍රහයෙන් ඇති විශේෂ ප්‍රයෝජනය කුමක්ද? 2. ජවන සිත් කොතෙක්ද? 3. කාමාවචර ජවන සිත් කොතෙක්ද? 4. මහත්ගත ජවන සිත් කොතෙක්ද? 5. ජවන චිත්තයන්ගෙන් සිදු කරන්නේ කුමක්ද? 6. සිත්වල ප්‍රධාන කොටස කවරක්ද? 7. එක් කෘත්‍යයක් පමණක් සිදු කරන සිත් කවරහුද? 4. වන පාඩම ద్వාර සංග්‍රහය 1 කොටස. ඇතුළු වන පිටවන ස්ථානවලට ద్వාරයේයි කියනු ලැබේ. රූපාදී අරමුණු සත්ව సంతාණයට ඇතුළු වන්නා ඌද, සිත රූපාදී අරමුණු කරා යන්නා ඌද ස්ථාන සත්වයන්ගේ ශරීරවලද ඇත්තේය. මේ අභිධර්මෙහි ඒවා ద్వාර නාමයෙන් හඳුන්වනු ලැබේ. රූපාදී ආරම්මණයන් කරා සිත් පරම්පරා ගලාගෙන යන්නේ ඒ ద్వාර වලිනි. එබැවින් අභිධර්මයේ උගන්නා තැනැත්තා විසින් ඒ ద్వාර ගැන දැනගෙන සිටිය යුතුය. චක්කු ద్వාරය, සූත ద్వාරය, ගාන ద్వාරය, ජීවහා ద్వාරය, කාය ద్వාරය, මනෝ ద్వාරය කියා ద్వාර සයක් ඇත්තේය. ඇසේ කළු ඉංගිරියාව මැද ඉදිරියෙහි ඇති වස්තුන්ගේ ඡායා රූප වැටෙන තැනක් ඇත්තේය. එය ප්‍රමාණයෙන් උකුණු හිසක් පමණක් බව කියා තිබේ. එයට චක්ෂු ප්‍රසාදේයයිද කියනු ලැබේ. චක්කු ద్వාරයේයි කියනුවේත් එයටය. ඉදිරියේ ඇති වස්තුන්ගේ ඡායා රූප එහි වැටීම රූපාරම්මණය සත්ව సంతාණයට ඇතුළු වීමය. ඒ නිසා පිටත ඇති රූපයේ පිළිබඳ පංචද්වාරා වර්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සන්තිර්ණාදී සිත් පරම්පරාවක් ඇතිවීම ඒ තනින් රූපාරම්මණය කරා සිත යෑමය. මෙසේ රූපාරම්මණය ඇතුළු වීමත් සිත් පිටවීමත් සිදුවන බැවින් චක්ෂු ප්‍රසාදය ద్వාරයක් වේ. කනෙහි ශබ්දයේ ගැටෙන ශබ්දයේ පිළිබිඹු වන තැනක් ඇත්තේය. එයට ශෝත ප්‍රසාදයයිද කියනු ලැබේ. ඒ සෝත ප්‍රසාදය සෝත ద్వාරය. නාසේහිද ගන්ධය දැනගන්නා සිත් ඇතිවීමට හේතුවන පරිදි ගන්ධයන් ගැටෙන තැනක් ඇත්තේය. එයට ග්‍රාණ ප්‍රසාදයයිද කියනු ලැබේ. ගාන ద్వාරයයිද කියනුයේ එයටයි. දිවෙහි රස ගැටෙන තැන ඇත්තේය. එයට ජීවහා ප්‍රසාදයේ කියනු ලැබේ. ඒ ජීවහා ප්‍රසාදය ජීවහා ద్వාරයේය. ස්පර්ශය දැනගැනීමට උපකාරවන එක්තරා සූක්ෂම දෙයක් ශරීරයේ පැතිර ඇත්තේය. එයට කාය ප්‍රසාදයේ කියනු ලැබේ. කාය ద్వාරයේ කියනුයේද ඒ කාය ප්‍රසාදයටමය. පංච ප්‍රසාදයන් පිළිබඳ විස්තර රූපකාණ්ඩයේදී දත හැකිවනු ඇත. භවාංගයේ කියනු ලබන ප්‍රකෘති චිත්තයම මනෝద్వාරයේය. පංච ద్వාරයෙන් දැනගන්නට ලැබෙන රූප, ශබ්ද ආදී අරමුණු පසත් පංච ద్వාරයේට අවිෂය නොඑක් දේත් දැන ගැනීමට මනෝ ద్వාරය උපකාර වේ. හතරවන පාඩම දෙවන කොටස. පංච ద్వාර වර්ජණය චක්ෂු විඥාන දෙකය, සම්පටිච්ඡන දෙකය, සම්තිර්ණ තුනය, විවස්ථාපන සිතය, කාම වචර ජවන් 29 ය, තදාලම්බන 11 යන සිත් 46 චක්කු ద్వාරේහි උපදිනා සිත්‍ය. පංච ద్వාර වර්ජනාදී වශයෙන් සිත් දක්වන ලද්දේ චක්කු ద్వාරේහි සිත් උපදනා පිළිවෙල අනුවය. කියන ලද පරිදි සිත් ගණන එකතු කළහොත් 49ක් වේ. එසේ වන්නේ සම්තිර්ණ තුන තදා ලම්බනවලදී නැවතත් 80 බැවිනි. නියම වශයෙන් සිත් ගණන ලැබෙන්නට වරක් ගණන් ගත් සම්තිර්ණය අතහැර දමා තදා ලම්බන 8ක් වශයෙන් ගණන් ගත යුතුය. මෙහි තදා ලම්බන 11කින් කියන ලදියේ සම්තිර්ණ තුන තදා ලම්බන වශයෙන්ුත් ඇතිවන නිසාය. චක්ෂු ద్వාරේහි උපදිනා සිත් සසාලිස අතුරින් එහිම උපදිනා සිත් ඇත්තේ චක්ෂු විඥාන දෙක පමණකි. ඉතිරි සිත් 44 සෝතගාන ජීවහා කාය යන ద్వාර සතරෙහිද උපදී. ඒවායින් කොටසක් මනෝ ద్వාරේහිද උපදී. චක්ෂු විඥාන ద్వය හැර චක්කු ద్వාරේහි උපදිනා සිත් 44 සෝත විඥාන දෙකේ යන සිත් සසාලිස සෝත ద్వාරේහි උපදින සිත්‍ය. මුලින් කී සිත් 44 ගාන විඥාන දෙකේ යන සිත් සසාලිස ගාන ద్వාරේහි උපදී. ජීවහා ద్వාර කාය ద్వාර දෙකෙහිද සිත් සසාලිස බැගින්ම උපදී. ඉහත කී සිත් 44ට ජීවහා විඥාන දෙක හා කාය විඥාන දෙක එකතු කොට සිත් ගණන් ගත යුතුය. චක්ෂුරාදී ద్వාර පසෙහිම උපදින්නේ කාමාවචර සිත් 54 ය. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් පංච ద్వාරේහි නූපදී. මනෝ ద్వාරේහි මනෝ ద్వාර වර්ජණය ජවන් 55 ය, තදාලම්බන 11 යන සිත් 67 උපදී. ප්‍රතිසන්දි බවාංග චිතිකෘත්‍යන් සිදු කරන සිත් 19 ඒවාම මනෝ ద్వාරය වන බැවින් ద్వාරවල නූපදින සිත්‍ය. ඒවා ద్వාර විමුක්ත චිත්තයෝය. ඉතිරි සිත් 70 ద్వාරවල උපදින සිත්‍ය. ඒවා ద్వාරික චිත්ත නම් වේ. එකුන් 90ක් වූ සිත් අතර එක් ద్వාරයක පමණක් උපදින සිද්ද ඇත්තේය. ద్వార පසක උපදින සිද්ද ඇත්තේය. ෂට් ద్వාරේම උපදින සිද්ද ඇත්තේය. විටක ద్వාරිකත් විටක ద్వාර විමුක්තවත් වන සිද්ද ඇත්තේය. හැම කල්හිම ద్వාර විමුක්ත සිද්ද ඇත්තේය. ద్వීපංච විඥාන දසය මහත්ගත ලෝකෝත්තර ජවන් සවිස්සය යන සිත් සතිස එක එක ద్వාරයක පමණක් ඇතිවන සිත්‍ය. මනෝ ධාතුවේයි කියනු ලබන පංච ద్వාර වර්ජණය හා සම්පටිච්ඡන දෙක පංච ద్వාරික සිත්‍ය. සෝමනස්ස සහගත සම්තිර්ණය මනෝ ద్వාර වර්ජණය කාමජවන් එකකුන් තිසේ යන සිත් 31 ద్వාර සයහිම උපදිනා සිත්‍ය. උපේක්ෂා සහගත සම්තිර්ණය මහා විපාක 8 යන සිත් 9 විටක ෂත්වාරිකවද විටක ద్వාර විමුක්තවද වේ. ඒසිත් තදාලම්පන කෘත්‍යයෙන් ෂඩ්වාරේහිම උපදී. ප්‍රතිසන්දි බවාංග චුතිකෘත්‍යයන්ගේ වශයෙන් උපදනා කල්හි ద్వාර විමුක්ත වේ. මහත්ගත විපාක නවය සෑම කල්හි ద్వාර විමුක්තය. ප්‍රශ්න 1. සාමාන්‍යයෙන් කෙනෙකුට කොතෙක් ద్వාර ඇත්තේද? 2. ඇසට චක්ෂු ద్వාරයේ කියනුවේ කුමන හේඳ? 3. මනෝ ద్వාරයේ යනු කුමක්ද? 4. චක්ෂු ద్వාරයේ උපදිනා සිත් කොතෙක්ද? 5. කාය ద్వාරයේ පමණක් උපදිනා සිත් කවරහුද? 6. ලෝභ මූල සිත් 8 උපදින්නේ කවර ద్వාරවලද? 7. සෝමනස්ස සන්තිර්ණයේ උපදින්නේ කවර ద్వාරවලද? 8. එක් ద్వාරයක පමණක් උපදින සිත් කවරහුද? 9. ద్వාරිකද ద్వාර විමුක්තවද වන සිත් කවරහුද? 10. ඒ සිත් එසේ වන අවස්ථා කවරහුද?